විශාල රෝහලක් වුණත් අපිට සාමත්ම මේ ප්‍රගතිගත ඖෂධ ගබඩාවක් ලැබිලා නැහැ. මේක කලින් හිටපු වෛද්‍ය අධිකාරිවරුත් මේ ගැන සඳහන් කරලා තියෙනවා, ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් මේ වෙනකොට අපිට ලැබිලා නැහැ. දැනට කෝටි ගාණක් වටින ඖෂධ අපිට වසරකට එනවා. ඒවා අපිට පුළුවන් තැන්වල දැනට ගබඩා කරලා තියෙනවා. නමුත් මේ ඖෂධ කියන දේවල් ඉතා වටිනා දේවල්. ඒව ගැන සුරක්ෂිතභාවය අපි අතහරු කරන්න ඕන. ඉතින් මෙහෙම කරගන්න තත්ත්වයක් නැහැ. ඇත්තටම මේ පුත්තලෙම තියෙන ඖෂධවල ඒව සමහර වෙලාවට දැන් මේක කොටසක් විතරක් ගබඩා කරලා තියෙනවා. අපේ තියෙන ඉඩවල අනිත් ඒවා හුඟක් වෙලාවට තියෙන්නේ කොරිඩෝරේ. ගැස් එනකොට හුඟක් දේවල් පෙනෙනවා, අර තුවාලන් ගහලා සත්තු සමහර ජරා කරනවා, පේෂන්ලා ඒ වගේ හේත් වෙලා ඒවා කැඩිලා බිඳලා යනවා. ඒ හින්දා ගොඩක් සමහර බෙහෙත් අරගෙන විනාශ වෙලා මේ වෙනකොට.